بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් لا أقسم بهذا البلد وأنت حل بهذا البلد ووالد وما ولد لقد خلقنا الإنسان في كبد أيحسب أن لن يقدر عليه أحد يقول أهلكت مالا لبدا أيحسب أن لم يره أحد ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين فلاقتحم العقبة وما أدراك ما العقبة فك رقبة أو إطعام في يوم ذي مسغبة يتيما ذا مقربة أو مسكينا ذا متقربة ثم كان من الذين آمنوا وتواصوا بالصبر وتواصوا بالمرحمة أولئك أصحاب الميمنة والذين كفروا بآياتنا هم أصحاب المشأمة عليهم نار مؤصدة مما مكة نغره نبلغهم جنة ستنابت මෙම නගරයේ මත දිවුරමින් පියාහා ඔහු මගින් ජනිත වූ දෑ මත දිවුරමින් සැබවින්ම අපි මිනිසා දුෂ්කරත්වයේහි නිර්මාණය කළෙමු. ඔහු තමා වෙත කවරෙකු හෝ කිසිවිටක බලය යෙදීමට නොහැකියයි සිතන්නේද? බහුල ලෙස සම්පත් විනාශ කළෙමියයි ඔහු පවසයි. එසේ තම මුදල් අනිසි ලෙස වියදම් කළ විට කිසිවෙකු ඔහු නොදුටුවේයයි ඔහු සිතන්නේද? ඔහුට අපි බැලීමට දැස්ත සිතුවිලි පිටකිරීමට දිවහා කතා කිරීමට හා මුහුණේ අලංකාරය පිළිබිඹු කිරීමට දෙතොල්ද ලබා නොදුන්නෙමුද? තවද අපි යහපත් හා අයහපත් යන මාර්ග දෙකම නිදහසේ තෝරා ගැනීම පිණිස ඔහුට පෙන්වා දුන්නෙමු. අකබා එනම් බාධකය ඔහු සීග්‍රයෙන් තරණය නොකළේය. අකබා යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? එය වහලෙකු නිදහස් කිරීමයි. එසේ නොවේ නම් සාගින්නෙන් පෙළෙන දිනක ඥාති අනාථයෙකුට හෝ පොළවට සමතලා වූ දුප්පතෙකුට හෝ ආහාර සැපීමයි. පසුව විශ්වාස කරමින් ඉවසීම පිළිබඳව අන්‍යෝන්‍යව උපදෙස් කර ගනිමින් තවද දුබලයින් හා දුප්පතුන් කෙරෙහි දැක්විය යුතු කරුණාව පිළිබඳව අන්‍යෝන්‍යව උපදෙස් කර ගනිමින් සිටින අය අතරද ඔහු වන්නේය. ඔවුහුමය ඉහත සඳහන් යහපත් ගතිගුණ ඇත්තෝ දකුණු පැත්තට හිමි අයවන්නෝ. අපේ වදන් ප්‍රතික්ෂේප කළ අය ඔවුහුමය වම් පැත්තට හිමි අයවන්නෝ. ඔවුන් මත සෑම දිසාවෙන්ම ආවරණය කළ නිරය ඇත.